සම්පෝරේතාපමේත පාරමිතාබලේන විද්වන්සියෝකිලකිලේස සමෝහජාලන් තේනේව ලන්ද අරහං අරහෝතිනාමං උවන්දාමි බුන්ද මමලං හදයේ ටපෙත්වා සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතාන් සන්දම්මං මුනිරාජස්ස සුනන්තෝ සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස බාරහවේ පංචස්කන්ධා බාරහාරෝති පුංගලෝ බාරාදානං දුක්ඛං ලෝකේ බාරනික්කේපනං සුඛන්තේ ගෞරවනීය ස්වාමින් වහන්සේලගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයෙන් සංවිධානය කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනාව ආරම්භ කරන්නටයි අප බලාපොරොත්තු වන්නේ. අද හතරවෙනි දවසේ විදියට අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේ මූලික මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව. ස්කන්ධ පංචකය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනා අතර ප්‍රධානතම මාතෘකාවක් වගේම තවත් ප්‍රධාන මාතෘකා බොහොමයකට ඍජුව සම්බන්ධයක් තියෙන මාතෘකාවක් තමයි පංචස්කන්ධ මාතෘකාව. භාගතුන් වහන්සේ ලෝකයට හාහා පුරා කියා ධර්ම දේශනා කිරීම ආරම්භ කරපු මොහොතෙහි එදා බරණැස ඉසිපතනාරාමේදී දේශනා කරපු ධම්මචක්ක දේශනාවේදීම උන්වහන්සේ පස්සක මහණට දේශනා කළේ සංකෙත්තේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා කියන විස්තරය උන්වහන්සේ මුලම දේශනාවේදී සිදු කළා. එතන පටන් භාගතුන් වහන්සේ මේ මාතෘකාවට සම්බන්ධ කරුණු රැසක් වසර 45ක් තුළ උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් අපේ ජීවිත තේරුම් ගන්නට ජීවිතේ වඩා ආලෝකවත් කරගන්නට ජීවිතයට ධර්මය තුළින් උපරිම වටිනාකමක් දෙන්නට ඔබ කැමති නම් මේ මාතෘකාව පිළිබඳව හැකි තාක් දුරට අපි දැනගන්නට ඕන. අද පින්නතුනි වර්තමානයේ ලෝකයේ බොහෝ තැන්වල මිනිස්යන්ට නොයෙක් විදිහේ ව්‍යසනයන් තියෙන කාලයකයි ඔබත් මාත් මේ ජීවත් වන්නේ. දේශගුණික විපර්යාස, ඒ වගේම යුද්ධයන්, දේශපාලනික වියවුල් ආදී නොයෙක් ගැටලු තියෙන සමයකයි අප මේ ගත කරන්නේ. ඉතින් එවැනි අවස්ථාවක මේ ධර්මය අපේ ජීවිතයට වඩාත්ම වැදගත් වෙන කාලයක්. මෙවැනි සද්ධර්මයක් අපට ලැබෙන්නේ කල්පාන්තර ගානකට වරක් සම්බුද්ධෝත්පාද කාලයක ලැබෙන සුගති ඉපදිත කෙනෙකුට හිමිවන සුවිශේෂ වරප්‍රසාදයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. සද්ධර්මයක් නොමැති කාලවල ඇතැමිට සක්විති රජවරු පහළ වෙනවා. ඒ තමයි ශාස්ත්‍රීය කාලය තියෙනවා. හැබැයි එවැනි කාලයකටත් වඩා වටිනවා කොයිතරම් දුෂ්කරතා තිබුණත් මෙවැනි කාලෙක අප මේ ලෝකයේ තුල ජීවත් වීම. සද්ධර්මයේ වටිනාකම අපි තේරුම් ගත්තොත් අපේ ජීවිතේ එන ඕනෑම අභියෝගයක් ධර්මය තුලින් ජය ගන්නට පුළුවන්කම තියෙනවා. ධර්මයේ නැති කාලෙක අපි අවුරුදු 100ක් සත්‍රේකව සමෘද්ධිමත් ජීවත් වෙලා මිය ගියත් වෙනතුනි අපේ ජීවිතේට ලොකු වටිනාකමක් දෙන්නට පුළුවන් කමක් නැහැ. සද්ධර්මයේ තියෙන කාලෙක අපි කෙටි කාලයක් බොහොම දුෂ්කරතා මැද ජීවත් වෙලා මිය ගියත් අපි මේ සද්ධර්මයෙන් ප්‍රතිඵල නෙලා ගන්නට දක්ෂුණොතින් අපේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතු කරගන්නට පුළුවන්. ධර්මයක් නොවසා කෙනෙක් කොයිතරම් සුඛෝභෝගී ජීවිතයක් ගත කළා මිය ගියත් ඒ මිය ගිහිපු තැනා දුගතිගාමි වුණොතින් අර අවුරුදු 100ක් ජීවත් වුණා කියලා ඔහුට යහපත සිද්ධ වෙන්නේ නැහැ. අනේ නිසා පින්නතුනි ඔබ දක්ෂ වෙන්නට ඕනේ කොයිතරම් ලෝකයේ අවුල් වියවුල තිබුණත් කොයිතරම් සම්බාධක තිබුණත් ඒ සියල්ලක් මාතරින් මේ සද්ධර්මය මතු කරගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. මේ සදාම් පණිවිඩය ශ්‍රවණය කරන තමයි මෙවැනි කාලෙක අපි මේ ලෝකයේ ඉපදිලා තියෙන්නේ. අන්නේ දහම පුලුවන් තරම් ජීවිතයට එකතු කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඒ අතර අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි කරන වෘත්තියෙන් ලෝකයට පිටක් වෙන්නට ඕන. අපිට තියෙන ධනයෙන් පුලුවන් තරම් ලෝකයට අපි පිට වෙන්නට ඕන. අපේ ඥාතීන්ට උපකාර කරන්නට ඕන. ඒ සියල්ලටම වඩා අපේ ආධ්‍යාත්මික ඉලක්කය ඉහළම තැනක පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙමනොත් තමයි සැබැලෙසම අපේ ජීවිතයේට නියම වටිනාකමක් ලැබෙලා අපේ ජීවිතයෙන් නිසි ඵල නලා ගන්නට පුළුවන්කම අපට ලැබෙන්නේ. ලෝකෙදෙස බලන් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් මේ කාලය දක්වා මේ ගත කරන සමය ලෝකේ නොඑක ආකාරයෙන් කරදර කම්කටොළු වැඩි වෙන සමය. මිනිසුන්ගේ හේත් රාග ආදී කෙලෙස් වලින් වැඩි වෙනකොට මිනිසු වෙන්න එනම පිරිහෙන කාලයක තමයි ජීවත් වෙන්නේ. ඇතැම් කාල තියෙනවා මිනිස්සු ගුණ දහමින් දිනු වෙමින් ආයුෂ ටිකෙන් ටික වැඩි වෙන කාලවල. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ මිනිසයාගේ ආයුෂ ටිකෙන් ටික අඩු වෙන කාලයක. ගුණ දහමින් පිරිහෙන කාලයක තමයි සාමාන්‍යයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ. ඒක ධර්මතාවයක්. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ මිනිස් ලෝකයේ මිනිසයන්ගේ පරම ආයුෂ අවුරුදු 100ක් වුණා. අනේ ආයුෂවල ලක්ෂණය තමයි අවුරුදු 100ට කවුරුද ගානේ ක්‍රමානුකූලව අඩු වෙන කාලයක අපි මේ ජීවත් වෙන්නේ. එදා අවුරුදු 100ේ පරම ආයුෂ ඉඳලා අද වෙනකොට 126කට ආසන කාලයක් ගත වෙලා අද පරම ආයුෂ අවුරුදු 74 75 කාලයට ඇවිල්ලා තියෙනවා. මෙහෙම ගිහිල්ලා පින්නතුනි තව අවුරුදු 6000ක් 7000ක් යනකොට මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10 දක්වා ක්‍රමානුකූලව පිරිහෙනවා. ඒ පිරිහෙන ආයුෂෙන් විතරක් නෙවෙයි ගුණධම් වලින් පිරිහෙනවා. අවුල් වියවුල් වැඩි වෙනවා. මේක තමයි ලෝක ධර්මතාවය. මේක ඇතැම් විට කලින් කල ලෝකයේ පහළ වෙන සත්පුරුෂය යම් ප්‍රමාණයකට අඩු කරන්නට උත්සාහයක් දරනවා. ඒක යහපත් දෙයක්. ඒ වුණත් පින්නතුනි මේ සමස්තයේ පිරිහීම වළක්වන එක පහසු දෙයක් නෙවෙයි. මේක ලෝක ධර්මතාවය. අන්න එවැනි තත්ත්වයක් මත අපි මේ ලබාගෙන තියෙන දුර්ලභ මනුස්ස ජීවිතයට සද්ධර්මය තුළින් උපරිම වටිනාකමක් ලබා දීලා අපේ ජීවිතයෙන් නිසි ඵල නෙලා ගන්නටත් ඒ ලබන ධර්මාලෝකය අපේ ළඟම ඥාතීන්ට දායාද කර දෙන්නටත් අපට මේ ලැබෙච්ච දහම මතුපර පුරට දායාද කර දෙන්නටත් අපට කළ හැකි උපරිම මෙහෙය අපේ ශරීර ශක්තිය, රූප සම්පත්තිය, බුද්ධිය, අධ්‍යාපනික ඥානය මේ සියලුම දේවල් අප මේ සද්ධර්මය ජීවමාන කරන්නට ධර්මය චිරස්ථායි කරන්නට අපි යොමු කළ යුතුයි, කැප කළ යුතුයි. සද්ධර්මයෙන් නිසිඵල නෙලා ගන්න අපට මේ දහමට කරන්න පුළුවන් කැපවීම පරිත්‍යාගයේ ටිකෙන් ටික වැඩි වෙනවා. ඉතින් ඒ සිතුවිල්ල තියාගෙන අද අප මේ මාතෘකාව සාකච්ඡා කරමු. අද අපේ සාකච්ඡා කරන මේ පංචස්කන්ධය කියන මාතෘකාව ධර්මයේ නොඑක් තැන විස්තර වෙනවා. විනය පිටකයේ, සූත්‍ර පිටකයේ, අභිධර්ම පිටකයේ කියන මේ ත්‍රිපිටකය තුළම ගැඹුරින් විස්තර වෙන මාතෘකාව. විනය පිටකයේ මහවග්ගපාලියේ ධම්මචක්ක සූත්‍රය අපි මුලින්ම හමු වෙනවා මේ විස්තරය. ඊළඟට සූත්‍ර පිටකයේ සූත්‍ර රාශියක ස්කන්ධ පංචකය පිළිබඳව තොරතුරු ඇතුළත් වෙනවා. ඒ අතර සංයුතනිකායේ කන්ද සංයුත්තේ කියලා වෙනම කොටසක් වෙන වෙලා තියෙනවා. ඒ කන්ද සංයුත්තේ තුළ සූත්‍ර 100 ගණනක් මේට අදාළ දේශනා ඒක රාශිය කළා තියෙනවා. අභිධර්ම පිටකය ගත්තොත් එහි විමංගප්පකරණේහි ඛණ්ඩ විභංගයේ කියලා කොටසක් මේ සඳහා වෙන් වෙලා තියෙනවා. යමකප්පකරණේහි ඛණ්ඩ යමකේ කියලා කොටසක් මේ මාතෘකාව විස්තර කරන්නට වෙන් කළ තියෙනවා. ඉතින් මේ තොරතුරු අපි ලබා ගත්තොත් අපට යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් පංචස්කන්ධය කියලා කියන්නේ මොකක්ද කියලා. පින්නතුනි අපේ ජීවිතය පිළිබඳව කරන විග්‍රහයක් තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. සැබවින් අපේ ජීවිතයට සිද්ධවන්නේ මොකක්ද කියන එක. හැබැයි මේකේ ලක්ෂණය තමයි බාහිර ලෝකයේ තුල මේක සම්පූර්ණයෙන්ම වෙන් කළ හඳුනා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරලා දරාගෙන අන්‍ය දරාගත් දහම තමන්ගේ ජීවිතය තුළින්ම දකින මගක් තමයි මේ මාතෘකාව තුළ සාකච්ඡා වෙන්නේ. අපේ ජීවිතය ගත්තොතින් සාමාන්‍ය කෙනෙකුට පේන්නේ මේ බාහිරට පේන රූපේ විතරයි. කෙනෙක් දැක්කොතින් රූපය දැකලා අප තීරණය කරනවා හල් කෙනා කියලා. නමුත් අපට තව ටිකක් දුරට යනකොට පේනවා මේ රූපේ විතරක් නෙවෙයි මිනිස්යාගේ ක්‍රියාකාරීත්වයට සිත කියලා දෙයක්ත් තියෙනවා. ඒ සිත නොපෙනුනත් සිත කය දෙක එකතු වෙයි මිනිස්යා කියලා අපට පේන ගන්නවා. මේක තව දුරට ගැඹුරට යනකොට අපට පේනවා ධර්මානුකූල විග්‍රහය තුළදී අපේ ජීවිතය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන අභ්‍යන්තර ආයතන හයත් ඒ ආයතන හයට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ ධම්ම කියන බාහිර අරමුණුත් කියන මේ ආයතන 12 ද්වාදස ආයතන අපේ ජීවිතය කියලා ධර්මය තුළින් අපට තවදුරටත් පැහැදිලි කරනවා. ඒ අතර තවත් විග්‍රහයක් තියෙනවා ධාතු විදියට අටලොස් ධාතු කියලා ධාතු 18කට විග්‍රහ කරනවා. ඇස රූපය චක්කු විඥානය කන ශබ්දය සෝත විඥානය මේ ආකාරයට චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ධාතු කියන නම යටතේ එක ආයතනයක් කොටස් තුනකට බෙදලා ආයතන 6ට 18ක් විදියට ධාතු 18ක් ලෙස අපේ ජීවිත විග්‍රහ කරනවා. මේ විග්‍රහයන් අතර සුවිශේෂම විග්‍රහය තමයි ස්කන්ධ පංචකය නැත්තම් පංචස්කන්ධ විග්‍රහය කියන දේශනාව. අපිට අපේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූපයක් දැකීම, කනෙන් ශබ්දයක් ඇසීම, නාසයෙන් ගඳ සුවඳක් විඳීම, දිවට රසයක් දැනීම, ශරීරයට පහසක් ලැබීම, සිතන අරමුණක්, ධර්මාලම්බනයක් අරමුණු වීම. මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. හැබැයි ජීවිතේ හැමුණාට ඒක යකින් දිවෙන නොපෙනෙන හස්තේ වගේ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. මේක අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුගතව ශ්‍රවණය කරලා විශ්වාසයෙන් දරාගත යුතු දෙයක්. ඒ විශ්වාසය තුළ ශ්‍රද්ධාව හටගෙන ධර්ම මාර්ගය ඉදිරියට යන්නට අපට සිද්ධ වෙන්නේ. අප කල යුත්තේ මෙන්න මේ ධර්ම මාර්ගයේදී පින්නතුනි අපි හැකිතාක දුරට මේට අදාළ කාරණා ධර්ම දේශනා තුළින් ශ්‍රවණය කරන්නට ඕන. ඒ ශ්‍රවණය කරපු ප්‍රමාණයට අපට ජීවිතයට සිදුවන යථාර්ථය තේරුම් ගන්නටත් අද අපි මානසික වශයෙන් යම්කිසි දුකක් විඳිනවා නම් ඒ දුකින් විඳින මාර්ගයත් අපට ධර්මය තුළින් තේරුම් ගන්නට පුළුවන්. ඒ වුණත් අප තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ ස්කන්ධ පංචකයේ සම්පූර්ණම නුවණට ප්‍රඥාවට ගෝචර වන දෙයක්. මේක බාහිර දෙයක දෙයක් තුළ පෙන්නල අපට වෙන් කළ මේ පහ තියන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි තේකක් බොනකොට ඒ තේකේ නොයෙක් දේවල් ඇතුළත් වෙලා තියෙනවා. එකේ සීනි තියෙනවා, එකේ තේකොළ ඇතුළත් වෙලා තියෙනවා, වතුර තියෙනවා, රසණිය තියෙනවා, සීනි ආදී මේ නොයෙක් දේවල් ඒකට ඇතුළත් වෙලා තියෙනවා. ඒදී අපිට බාහිරට තේක හැදුවට පස්සේ වෙන් කළ පෙන්නන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි තේක බොනකොට නුවණින් තේරුම් ගන්නට ඕන. මේකේ සීනි වැඩිද අඩුද? මේකේ තේ රස අඩුද වැඩිද? මේක රසණිය අඩුද වැඩිද? මේ ආදී වශයෙන් ඒක සුවඳක් තියෙනවා නම් ඒ සුවඳ කොහමද? මේ ආදී වශයෙන් ඒක අපේ ඉන්ද්‍රිය ගෝචරව ලබන ඕන දෙයක්. ඒක ඇහැට විතරක් ගෝචර වෙන දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ මේ ස්කන්ධ පංචකය කියන දේ පිනතුණි අපේ ඇහැට විතරක් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ධර්මයේ තුලින් නොනින් තේරුම් ගත යුතු දෙයක්. අන්න ඒ තේරුම් ගන්න ගමන් මාර්ගයේදී බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් අපට ලොකු ආලෝකයක් ලබා දෙනවා. එකහටකින් පංචස්කන්ධයේ තේරුම් ගන්නකොට අනිත් අතින් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නා වෙනවා. ඒ වගේම පටිච්චසමුප්පාදයේ තේරුම් ගත වෙනවා. ඒ සියල්ලම තේරුම් යනකොට අපට මේ ස්කන්ධ පංචකයේ පිරිසින දැනගන්නට ඒ මනවින් අවබෝධ කරගන්නට හේතු වන ප්‍රතිපදාව ආරියසංගික මාර්ගයේ නැත්නම් සතර සතිපට්ඨාන කියන මාවත අප ඉදිරියේ පැනවෙන්නට ඕන. ඒකෙන් තමයි බලාගන්නේ සැබවින්ම අපි කොයිතරම් දුරට පංචස්කන්ධයේ තේරුම් ගත්තාද කියන කාරණය. මේ දේශනාව පැහැදිලි කරද්දී සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ දේශනාවට බෙහිම වැදගත් වෙනවා. ඒ අතරත් සත්‍යඨාන සූත්‍රය, ගද්දුල බද්ද සූත්‍රය, බහර සූත්‍රය, සක්ඛාය සූත්‍රය, කන්ද සූත්‍රය මේ වගේ සූත්‍ර වලින් ලොකු ආලෝකයක් අපේ ජීවිතයට ලැබෙනවා. ඒ වගේම අත්තදීප සූත්‍රය ආදී සූත්‍ර රැසක් විශේෂයෙන් මේ ගැන තාම ලස්සනට පැහැදිලි කළ දීලා තියෙනවා. පින්නතුනි අපි බලමු මේ පංචස්කන්ධය කියලා කියන්නේ මොකක්ද කියලා. පංචස්කන්ධය කියන්නේ කෙටියෙන් ගත්තොත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පහ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා මේ ස්කන්ධ පංචකය. මෙතන පින්නතුන් රූපය කියනකොට අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. රූප කියන වචනේ අවස්ථා දෙකක සඳහන් වෙනවා. එකක් තමයි ස්කන්ධ පංචකයේ රූපස්කන්ධය කියලා එකක් තියෙනවා. ඒ වගේම ඇසට ගෝචර වෙන බාහිර රූපය ලෙස ඒ අරමුණක් රූපය කියලා කියනවා. මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ දෙක ගැන අවධානයෙන් සිහියෙන් ඉන්නට ඕන. එතකොට අපි බලමු මේ ස්කන්ධ පංචකය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. අපි ඇසට රූපයක් දකිනකොට ඇස, රූපය, ඒ වගේම චක්කු විඥානේ, චක්කු සංපස්සජා වේදනාව, චක්කු සංපස්සය, රූප සංඥා, රූප සංචේතන. මෙන්න මේ ආදී කරුණු ගානක එකතුවකින් තමයි අපි රූපයක් ඇහැට පතිත වෙන්නේ. එහෙන් රූපයක් කිසියම් මට්ටමකින් හඳුනාගන්නේ. එතකොට ඇසට රූපයක් දකිනකොට ස්කන්ධ පංචකයක් පහළ වෙනවා. ඒ ස්කන්ධ පංචකයේ ස්වභාවය තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසිති කියන කාරණේ. කලින් නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒකයි මේ ස්කන්ධ පංචකයේ ලක්ෂණය. එතකොට අපි ඇසට රූපයක් පේනකොට බලමු අපි ස්කන්ධ පංචකය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ඇසට රූපයක් අපි දකින අවස්ථාවේදී ඊට ප්‍රථමයෙන් අපේ තිබුණු මානසිකත්වය අනුව තමයි මේ ඇස්සාදී ආයතන ටික නිර්මාණය කළ දෙන්නේ. අපේ අභ්‍යන්තරයේ තියෙන අපේ සිතත් එක්ක එකට යන අවිද්‍යාව, තෘෂ්ණාව, ආහාරය, ඒ වගේම කර්මය, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු ගණනාවක එකතුවකින් හැම මොහොතෙම ඇසාදී ආයතන හයක් අපට නිර්මාණය කළ නිතරම සූදානම් කළ දීලා තියෙනවා. අන්‍ය ආයතන හයෙන් එක ආයතනයයි එක මොහොතක ක්‍රියාත්මක වන්නේ. නමුත් මේ ආයතන ඉතාමත් වේගෙන් ක්‍රියාත්මක වන නිසා අපට පේන්නේ ආයතන හයම එක විට ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් පින්නතුනි එක විටක ආයතනය ක්‍රියාත්මක වන්නේ. ඇස ක්‍රියාත්මක වෙන වෙලාවෙ ඇසට අදාළ ස්කන්ධ පංචකය විතරයි නිර්මාණය වෙන්නේ. එතකොට ඇසට රූපයක් බලන අවස්ථාව කියලා කියන්නේ ඇසත් රූපයක් දෙක රූප ස්කන්ධයට අයිති වෙනවා. ඒ වගේම චක්කු විඥානය කියන එක විඥාන ස්කන්ධයට අයිති වෙනවා. ඊළඟට චක්කු සංපස්සජා වේදනා කියන එක වේදන ස්කන්ධයට අයිති වෙනවා. රූප සංඥා කියන එක සංඥා ස්කන්ධය. රූප සංචේතනා කියන එක සංස්කාර ස්කන්ධය. මෙන්න මේ විදිහට තමයි ස්කන්ධ පංචකයක් හටගන්නේ. ඊට පස්සේ හටගන්නව විපාක මනෝධාතු කියන අවස්ථාවක්, මානසික තත්ත්වයක්. ඊළඟට හටගන්නවා විපාක මනෝ විඥාන ධාතුව කියන අවස්ථාවක්. එතකොට විපාක මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතු කියන මෙන්න මේ අවස්ථා ගානක් පසු කල යනවා. මෙන්න මේ මුල් අවස්ථාවට තමයි කියන්නේ පංචස්කන්ධ අවස්ථාව කියලා. මේ මුල් අවස්ථාව කෙලෙස් සහිත අවස්ථාවක් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. විපාක කියලා කිව්වහම ඔබට බොහෝ විට හිතෙන්නේ අතීත කර්ම වලට ලැබෙන අපට ඇහැට පේන විපාක තමයි ඔබට පේන්නේ. නමුත් පින්නොත්නේ ඇත්තට මේ විපාක පේන අවස්ථාවෙන්ට විපාක මට්ටමේ අවස්ථා ගානක් පසු කල ගිහිලා තියෙන්නේ. විපාක කියන්නේ අපිට බාහිර හඳුනා ගන්න කලින් එහි මූලික සැකැස්ම පදනම. ඒ මූලික සැකැස්ම පදනම් කරගෙන තමයි අපි නව කර්මයක් විදියට ඒ අතීත කර්මය අපි වැළඳගන්නේ. එතකොට මුලින්ම පහළ වෙන ස්කන්ධ පංචකය අතීත කර්ම විපාක විදියට ලැබෙන ස්කන්ධ පංචකය. ඒක ගත්තොතින් අපේ කයට අදාළව ස්පර්ශය හැර අනිත් ආයතන වලින් ස්පර්ශ වෙන අවස්ථා ගන්නෙ සැපක්වත් දුකක්වත් කියලා නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. හැබැයි එහි ලක්ෂණය තමයි ඒ මුල් අවස්ථාවේ හටගන්න අත්දැකීම හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා සහ ඒ විපාක මට්ටම තුලදී අපට ඒක සම්පූර්ණයෙන්ම හඳුනා ගන්න බෑ. ඒ නිසා ඒ කියන්නේ නැ පංචහි විඥානයේ හික්කින්ච ධම්මං පටිජානාති කියලා. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් සපුරා හඳුනා ගන්න බෑ කියලා කියන්නේ. දැන් රූපය කියන්නේ ඇහැට පේන රූපය වගේම කනට ඇහෙන ශබ්ද, නාසයට ඇහෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස ආදී මේ පංච විඥානයන්ගෙන්ම ගන්නේවට රූප කියලා කියනවා. අන්නේ රූපයට අදාළ වූ මේ දේවල් ටික මේ පංච විඥාණයට අදාළ කාරණා ටික අපට සම්පූර්ණයෙන්ම මුල් විපාක මට්ටමේදී චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් ගහන විඥාණයෙන්වත් ජීවහා විඥාණයෙන්වත් කාය විඥාණයෙන්වත් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ඊටාම ප්‍රාථමික මට්ටමේ දැනුමක් විතරයි තියෙන්නේ. එතකොට රූපය කියන්නේ රූපස්කන්ධය, වේදනාව කියන්නේ ඒ රූපයට අදාළ වූ ලැබෙන වේදනාව, සඤ්ඤාව හඳුනා ගැනීම, සංඛාරය කියන්නේ චේතනාව, විඥානය කියන්නේ දැන ගැනීම. රූපය කියන එකේ ලක්ෂණ හැටියට දක්වලා තියෙන්නේ රූපතේති රූපං කියපු විදිහට දේශගුණිකාදී විපර්යාස වලින් වෙනස් වීමට භාජ්‍ය වෙන නිසායි මේකට රූප කියලා කියන්නේ. වේදනා කියන්නේ වේදේතේති කියලා සඳහන් කරනවා, විඳින අර්ථයෙන් තමයි වේදනා කියලා කියන්නේ. සංඥා කියලා කියන්නේ සංජානාති කියන අර්ථයෙන් යමක් හඳුනා ගන්න කියන අර්ථයෙන්. විඥාන කියන්නේ විජානාත්තේති විඥානං කියලා සඳහන් වෙනවා, යමක් දැනගන්න අදහසින් තමයි විඥානය කියලා කියන්නේ. සංඛාරය කියන්නේ චේතනා පහළ කිරීම. මේ සියල්ලක්ම පින්නතුනි විපාක මට්ටමේදී සිදුවන්නේ ප්‍රාථමික මට්ටමේ ස්වභාවයක් විතරයි. සම්පූර්ණ අවබෝධයක් මුල් ස්කන්ධ පංචක අවස්ථාවේදී අපට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙතෙන්දී අපේ පංචස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධයත් කියන මේ දෙක තේරුම් ගන්නට ඕන. එතකොට මුල් මට්ටමේ තියෙන ස්කන්ධ පංචකයට කියන්නේ පංචස්කන්ධය කියලා. ඒක සැපක් හත් දුකක් හත් නෙවෙයි, ඒක කුසලයක් හත් අකුසලයක් හත් නෙවෙයි, ඒක අහේතුකයි, ඒක තවත් අකුසල් ඇති වෙන හේතුවක් නෙවෙයි. නමුත් ඒක අරමුණු කරගෙන අපේ මනසේ තියෙන හේතු ටික නිසා අපි කුසල අකුසල හට ගන්නවා. එතකොට අර මුල් ස්කන්ධ පංචකේ හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ අපි තේරුම් ගන්නේ ඒ රූපාදී ස්කන්ධ පංචකේ විපාක මට්ටමේ අවස්ථාව සම්පූර්ණ නිරුද්ධ වෙච්ච තැනක ඒ අරබයා අපේ මන ආයතනෙන් ධර්මාලම්බණයක් විදිහට තමයි ඒක අපි තේරුම් ගන්නේ. එතකොට ඒක තේරුම් ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාසහගතව තේරුම් ගැනීම, අනිත් එක විද්‍යාසහගතව තේරුම් ගැනීම. අවිද්‍යාවෙන් තේරුම් ගන්නවා කියන්නේ ඇසට දැකපු රූපය තවදුරටත් තියෙනවා කියන හැඟීමෙන් බාහිරට නැඹුරු වෙලා ඒක හඳුනා ගන්න උත්සාහ කිරීම. විද්‍යාවෙන් තේරුම් ගන්නවා කියලා කියන්නේ ඒ අපි ඇසෙන් දැකපු රූපය මේ වෙලාවෙන් නිරුද්ධ වෙලා මා මේක දැන් මේ තේරුම් ගන්නේ මන ආයතනෙන් ධර්මාලම්බණයක් විදියට මනෝවිඥාණයෙන් කියන අවබෝධයෙන් උපරිම ලෙස සීයහා නුවණ තුල ඉඳගෙන එය තේරුම් ගැනීම. එතකොට මේක එකාතකයෙන් අපි අවිද්‍යාවෙන් ගන්නකොට මොකද්ද වෙන්නේ? මේ ස්කන්ධ පංචකේ නැවත රැස් කිරීමට යනවා. ඒකට කියන්නේ ආචය ගාමී කියලා. ඒක අපි ගොඩ ගහ ගන්නවා. ඒක බරක් විදියට හිසේ දරා ගන්නවා. කර්ම රැස් කර ගන්නවා. නැත්තම් අපි අවිද්‍යාදී ඒ හේතුඵල ධමයේ තියෙන සර්කල් එකේ ඒ චක්‍රය තුල අපි ගොනු වෙනවා. ඊළඟට මේක නිරුද්ධ වෙච්ච දෙයක් විදියට හරියට සිහින උනින් දැකගත්තොත් අපි ධර්මයේ වඩන කෙනෙක් නම් ඔහෝ කර්මක්ෂේ කරන කර්ම රැස් කරමින් ඔහු මේ නිවන් මාගේ ගමන් කරනවා. රහතන් වහන්සේ කෙනෙක් නම් උතුමෙක් නම් උන්වහන්සේ බාර නික්කේප ඕහිත බාර කියපු විදියට සම්පූර්ණයෙන්ම ඒ රූපාදී ස්කන්ධ පංචකේ විපාක මට්ටම නිරුද්ධ වෙච්ච දෙයක් විදියට දැකලා උන්වහන්සේ උපේක්ෂාවෙන් කාලය ගත කරනවා. එතකොට පින්නතුනි ඇසට රූපයක් දකිනකොට මේ අවස්ථාව ටික අපි කිව්වේ. ඊළඟට කනට ශබ්දයක් අහනකොට කනත් ශබ්දයක් දෙක රූපස්කන්ධයට අයිති වෙනවා. සෝත විඥානේ විඥානස්කන්ධයට අයිති වෙනවා. සෝත සම්පස්සජා වේදනාව වේදනස්කන්ධයට අයිති වෙනවා. ඡන්ද සංඥා, සද්ද සංචේතන, මේව සංඥා චේතනා ගණයට අයිති වෙනවා. නැත්තම් සංඥා සංකාර කියන ස්කන්ධ දෙකට අයිති වෙනවා. මෙන්න මේ වගේ එක එක ආයතනෙන් ස්කන්ධ පංචකයක් හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ හටගන්නේ ඊට ප්‍රථමයෙන් තියෙන අපේ මනසේ ස්වභාවයට අනුව. එතකොට ඒක තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි අපි කොතෙක් දුරට අවිද්‍යාවෙන් ඉන්නවාද කියන කාරණේ. අවිද්‍යාව කියන්නේ පින්නතුනි දැඩි අන්ධකාරයක් විදිහට සලකනවා. අන්ධකාරය විවිධ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපද ඥානං කියපු විදිහට දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අප ඇසට රූපයක් පේනකොට ඒ රූපේ යථාර්ථය නොදැනීම, කනට ශබ්දයක් අහනකොට ඒ ශබ්දේ යථා ස්වභාවය නොදැනීම. එතකොට මෙන්න මේ නොදැනීම නිසා අපට මොකද වෙන්නේ? ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට අපි හිතෙන්නේ, අපිට හිතෙන්නේ ඒක කලින් තිබෙච්ච අත්දැකීමක්, මා දැන් මේ ලබාගත්තා, මං ඒක අත්දැකීම ලබාගත්තට පස්සෙත් ඒක එතරම් ඉතුරු වෙනවා කියන කාරණය. මේක තමයි අවිද්‍යාවේ මූලික ලක්ෂණය. ඒ වගේම තමන්ට යමක් හිතනකොට හිතන්නේ අපි නිතරම රූපයක් එක්ක, ඒ හිතන රූපයේ බාහිර මේ මොහොතේ තියෙන දෙයක් විදිහට අපි හිතා ගැනීම. මෙන්න මේ තුලින් තමයි අවිද්‍යාවෙන් අපි දුකටපත් වෙන්නේ. මෙන්න මේ නිසා තමයි අර විපාක මට්ටමේ කුසලයක්වත් අකුසලයක්වත් නොවන මේ රූපාදී පංචස්කන්ධය අපේ සාසවා උපාදානියා කියන සාස්ත්‍රව උපාදාන වූ ආස්ත්‍රව සහිතව උපාදාන සහිත වූ මනසෙන් මේ ස්කන්ධ පංචක අපි මෙනෙහි කරනකොට අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඒක අත්ංගමයට ගිහිල්ලා, නමුත් ඒ අත්ංගමයට ගිහිපු මේ ස්කන්ධ පංචකය අපේ අවිද්‍යාවෙන් සමුදයන් තියෙනගෙන හටගත්තු පැතිනගෙන මේ ස්කන්ධ පංචකය අපි ආචේගාමී රැස් කිරීම ස්වභාවයට යනවා. අන්න ඒ රැස් කිරීමට තමයි, රැස් කරන මේ පංච උපාදාන ස්කන්ධය සකස් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ බර කියලා සඳහන් කළේ. බාරාහවේ පංචස්කන්ධා බාරහාරෝති පුද්ගලෝ, මේක දරාගෙන යන තැනැත්තාට තමයි, බර උසුලාගෙන යන පුද්ගලයාට තමයි පුද්ගලයා කියලා කියන්නේ, තැනැත්තා කියලා කියන්නේ, සත්වයා කියලා කියන්නේ. බාරා දානං දුක්ඛං ලෝකේ, මේ බර උසුලාගෙන යම දුකක්, බාර නිකේපනං සුඛං, ඒ බර බිමින් තිබීම සැපයක් විදියට සඳහන් කළා. එතකොට පින්නතුනි අපේ ජීවිතේට මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන කාරණේ අපි ටිකෙන් ටික විමසා බලමු. එතකොට මෙන්න මේ යථාර්ථයක් තියෙනවා කියලා අපි දැනගත්තොත් අපි මුලින්ම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික කරුණ තේරුම් අරගෙන ප්‍රධාන වශයෙන් අපි කම්මස්කත සම්මාදිටියටපත් වෙනවා. අපි සිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් කරන දේවල්ට අනුරූපව අපට සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන අවබෝධය ලැබුණාට පස්සේ අපි හැකිතාක් දුරට සබ්බපාපසකරණං කියපු විදියට අකුසල් වලින් මිදෙන්නට උත්සාහ කරනවා. අන්නේ අකුසල් වලින් මිදෙද්දී අපි හිත අපිරිසිදු වෙන දේවල් වලින් වැළකීලා යන උත්සාහ කරනවා. නිතර හිත පිරිසිදුව තියාගන්නවා. අන්නේ හිත පිරිසිදුව තියාගන්නකොට අපේ ජීවිත වලින් දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිද්ධ වෙනවා. නැත්නම් ත්‍රිවිධ ලෞකික කුසලයන් සිද්ධ වෙනවා. දානංච සමචාරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා භාගතුන් වහන්සේ මෙය දේශනා කළේ. අපි උත්සාහ කරන අපි තේරුම් ගන්නවා හිත අපිරිසිදු වනවතින් කරන දේවල් අසාර්ථකයි, දුක් විඳින සිද්ධ වෙන්නේ. මෙලොව ඉපදිච්ච කිසිම කෙනෙක් දුක් විඳින කැමති නැහැ. අන්න ඒ නිසා අපි මොකද කරන්නේ? අපි කරන්නේ හැකිතාක් දුරට හිත පිරිසිදුව තියාගන්නවා. අන්නේ හිත පිරිසිදුව තියාගන්න අපට අපි අපේ ජීවිතේ යහපත සිදුවෙන, හිතල සතුට වෙන, යමක් කළාට පස්සේ සතුට වෙන දේවල් අපි වැඩිපුර කරනවා. ඒ තමයි දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිද්ධ කරනවා. අපි ටිකෙන් ටික අපේ සිත පිරිසිදුව, අප සැප විපාක ගෙන දෙන, අපේ ජීවිතයට ආලෝකයේ සැලසෙන ලෞකික සම්මාදිටිය තුලින්දගෙන අපි යහපත් ක්‍රියාවන් සිදු කරනවා. අන්නේ ආනිසංස විදියට අපි මෙලොව ජීවිතේම අපිට නිරෝගී භාවය, දිගාචරි සම්පත් ආදී සම්පත් රැසක් සලසා ගන්නට පුළුවන්. එහෙත් අපි තව දුරටත් අවිද්‍යාව තුලයි ඉන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන විග්‍රහය අනුව අපි අපුඤ්ඤාභි සංඛාර කළත්, අකුසල් කළත්, ඒ වගේම අපේ දාන ආදී පින් දහම් පුඤ්ඤාභි සංඛාර කළත්, නැත්නම් අරූපාවචර ඥාන ලැබීමට හේතු වන ආනිංජාභි සංඛාර සිදු කරත් අපි ඉන්නේ අවිද්‍යාව තුල. මොකක්ද විද්‍යාව කියන්නේ? මේ ඇස කියන එක දිගට ගමන් කරනවා. ඇහැට පේන රූපය අඛණ්ඩව ගමන් කරනවා. අපි ලබන අත්දැකීම් කලින් තිබුණා, මේ මොහොතේ තියෙනවා, පස්සෙත් ඉතුරු වෙනවා. ඒ වගේම අපි යමක් සිහි කරනකොට ඒ සිහි කරන දේ බාහිර ලෝකයේ කොතන හරි මේ මොහොතේ නිශ්චිතව තියෙනවා කියන මෙන්න මේ ආදී වශයෙන් අපට අවිද්‍යාව විස්තර කරන්න පුළුවන්. මේ අවිද්‍යාව තුළ ඉඳගෙනත් අපට යම්කිසි විදියක යහපත් දේවල් ලෝකේ කරන්න පුළුවන්. ආරම්භයේදී අපි කරන්නේ මෙන්න මේ ලෞකික කුසලය. අන්නේ කුසලයන් කරන්න කරන්න අපේ ජීවිතේ යහපත සිද්ධ වෙනවා. කල්යාණ මිත්‍රයන් අපට මුණ ගැහිලා මේ ධර්මාර්ගයේ තවදුරටත් ඉදිරියට යන්නට දහම්මඟ විවර වෙනවා. පින්නතුනි මෙතෙන්දී විශේෂයෙන්ම අපේ රූපස්කන්ධය තේරුම් ගන්නට ඕන. රූපය කියන්නේ සාමාන්‍යයෙන් ඇහැට පේන රූපේ විතරයි අපි රූපස්කන්ධය කියලා කියන්නේ. නමුත් ඊට වඩා පුළුල් විග්‍රහයක් ධර්මයේ තුල විස්තර වෙනවා. ඒ තමයි සතර මහා භූත රූපත් ඊට අදාළව ඊට සම්බන්ධව හට ගන්නා වූ උපාදාය රූපත් කියන මේ රූප 28ක් අයිති වෙනවා. සතර මහා භූත රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කාරණා හතර. ඒ වගේම ප්‍රසාද රූප පහක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන නැත්තම් චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය ආදී ප්‍රසාද වශයෙන් කියන ඒ මොහතර හට ගන්නා වූ ඇස, කන ආදී ආයතන තියෙනවා. පින්නතුනි මෙන්න මේ ඇස, කන ආදී මේ ආයතන පහම අනිදස්සන කියලා සඳහන් කරන්නේ. මේව දකින්න බෑ පින්නතුනි. ඊළඟට ඒ ඇස ආදී ප්‍රසාද රූපවල ගෝචර වෙන ගෝචර රූප හතරක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ හතර. එන් රූපය කියන ගෝචර රූපේ විතරයි පිනතුනි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. අනිත් කිසිම රූපයක් සනිදස්සන නැහැ. අනිත් ඔක්කොම රූප අනිදස්සනයි. එතකොට ඇහැට පතිත වෙන වර්ණ රූපේ විතරයි අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. අනිත් ඒවා වෙනත් වෙනත් ආයතන වලට සහ මනසට ගෝචර වෙන රූප. ඊළඟට ඉත්ති භව රූප, පුරිස භව රූප කියලා භව රූප දෙකක් තියෙනවා. ඊළඟට හදේවත් රූප, ජීවිතේන්ද්‍රය රූප, ආහාර රූප, අවකාශ රූප, විඤ්ඤාති රූප කියලා දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියලා. කයින් කරන දේවල් කාය විඤ්ඤාති, වචන කතා කිරීම වචී විඤ්ඤාති. ඊළඟට විකාර රූප, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා ලහු භාවයේ, සහැළු භාවයේ ශරීරයේ තියෙන මෘදු භාවයේ, ඒ වගේම කර්මන්නේ භාවයේ මේවත් රූප කියලා සඳහන් කරන්නේ. ඒ වගේම ලක්ෂණ රූප කියලා හතරක් තියෙනවා. උපචේ, සන්තති, ජරතා, අනිත්‍යතා කියලා යමක හට ගැනීම, ටිකට පැවතීම, දිරාවටපත් වීම, අනිත්‍යතාවයටපත් වීම මේවත් රූප විදිහට ධර්මය තුළ විග්‍රහ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට පේනතුනි සතර මහා භූත රූපත් නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූපත්, චක්කු ප්‍රසාද ආදී ප්‍රසාද රූප පහත්, රූප ශබ්ද ගන්ධ රස කියන ගෝචර රූපත්, ඉත්ති භව රූප, පුරිස භව රූප කියන භව රූප දෙකත්, ජීවිතේන්ද්‍ර රූප, හදේවත් රූප කියන රූප, ඒ වගේම ආකාශ රූප, ආහාර රූප, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන රූප, ලහුතාමුදුතා, කම්මඤ්ඤතා කියන විකාර රූප, වෙනස් වීමට භාජන වෙන රූප, ඒ වගේම උපචේ, සන්තති, ජරතා, අනිච්චතා කියන ලක්ෂණ රූප කියන මෙන්න මේ රූප 28ක් බුදුදහම තුළ විග්‍රහ කරනවා. මේ රූප වල ලක්ෂණය තමයි පිණුතුනේ මේව එක දිගට අඛණ්ඩව යන දේවල් නෙවෙයි. මේව හැම දෙයක්ම මනසේ ස්වභාවයට සාපේක්ෂව අහුත්වා සම්මුතං හුත්වා නබවසිත කියන පෙරණොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතාවෙන් යුක්තයි. එතකොට රූපස්කන්ධය මේ විදිහට අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට වේදනස්කන්ධය. වේදනස්කන්ධය ගත්තොතින් අපට චක්කු සම්පස්සජා වේදනා, ඒ වගේම සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජිහ්වා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන මෙන්න මේ ඇස, කන ආදී ආයතන ඔස්සේ ලැබිච්ච වේදනා හැට වේදනස්කන්ධය කියලා කියනවා. ඊට පස්සේ සංඥාස්කන්ධය. ඇසට නම් රූප සංඥා, කනට නම් ශබ්ද සංඥා, මේ ආදී වශයෙන් සංඥා හයක් විස්තර වෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. ඊළඟට විඥාන තියෙනවා. විඥානත් ඒ වගේ ආයතන 6කට බෙදෙනවා. ඒ තමයි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, දිවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා. ඊළඟට සංඛාර නැත්තං චේතන. ඇස ආශ්‍රිතව හටගත්තු රූප සංචේතන, ඒ වගේම සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියලා ඇස ආදී ආයතන 6 අරමුණු කරගෙන ඇතිවෙච්ච චේතනාවලට සංඛාර ස්කන්ධය කියලා කියනවා. එතකොට පින්නතුනි අපි තේරුම් ගත යුතු ප්‍රධානතම දෙයක් තියෙනවා. එක ආයතනයක් එක විට හටගන්නකොට අනිත් ආයතන පහ නිෂ්ක්‍රියව තියෙන්නේ. ඒ වගේම කුමන ආයතනයක් හටගත්තත් ඒ හටගන්න ආයතනය ඔස්සේ ස්කන්ධ පංචකයක් පෙරපසු නොබි හටගන්නවා. ඒ ස්කන්ධ පංචකයේ අහුත්වා සම්බුතං හුත්වා නවිසති පෙරනොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ හටගන්න ස්කන්ධ පංචකයේ විපාක මට්ටම එකක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. අන්නේ හටගන්න ස්කන්ධ පංචකයේ ඒ මොහොත තුල අපට සපුරා හඳුනා ගන්න බෑ. අඤ්ඤතර අබිනිපාත මත්තා. ඒක ඉන්ද්‍රියට අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. ඊටාම ප්‍රාථමික මට්ටමේ දැනුමක් විතරයි එන්නේ. අපි යමක් තේරුම් ගන්නව නම් තේරුම් ගන්නේ ඒ මුල් අවස්ථාව නිරුද්ධ වුණාට පස්සේ ඒ පිළිබඳව හට ගන්නා වූ සංඥාවන් අපි මන ආයතනෙන් මෙනෙහි කිරීම වශයෙන් තමයි අපි මනෝ විඥාණයෙන් තේරුම් ගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස කියන එක පිරිසින් දැනගන්න කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ එක ඇසක් දේශනා කරනවා ආදිත්තං කියලා ගිනිගෙන තියනවා කියලා. මෙන්න මෙතෙන්දී අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා පින්නතුනි. අර මුල් මට්ටමේ විපාක මට්ටමේ හටගන්න ස්කන්ධ පංචකය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛ සත්‍ය විදියට. ඒ දුක්ඛ සත්‍ය කියන්නේ දුක් විඳින නිසා නෙවෙයි. ඒක ස්වභාව ලක්ෂණයෙන් දුකයි. ඒක සංස්කාර මට්ටමේ සංගත මට්ටමේ තියෙන දුකක් ඒක. ඒක කායිකවත් මානසිකවත් විඳින දුකක් නෙවෙයි ඒක. ඒකෙන් ස්වභාව ලක්ෂණයෙන් යුක්ත දෙයක් විදිහටයි දුක්ඛ ලක්ෂණය කියලා සඳහන් කරන්නේ. අන්නේ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියලා තියෙන්නේ. ඒ මුල් ස්කන්ධ පංචකය පිරිසිඳ දැනගන්නයි දේශනා කළේ. ඒක ප්‍රහීණ කරන්න කියලාවත්, ඒක වඩන්න කියලාවත්, ඒක සංසාර කරන්න කියලාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. අන්නේ මුල් ස්කන්ධ පංචකය තේරුම් ගන්නකොට මොකද වෙන්නේ? අපි සමුදය සත්‍ය ක්‍රමානුකූලව දුරු කරනවා, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා, මාර්ග සත්‍ය ඉදිරියට ගමන් කරනවා. එතකොට අපට අර මුලින් හටගන්නා වූ ඇස ආදී ආයතන ඔස්සේ ලැබෙන රූප ආදී අරමුණු පිළිබඳව අධ්‍යක්ීම මුලදී හටගෙන එතනම නිරුද්ධ වෙනවා. එතකොට නිරුද්ධුණාට පස්සේ අපි නිතරම තේරුම් ගන්නේ ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන මනසින් තමයි මේ තේරුම් ගන්නේ. එතකොට පින්නතුනි ඒ මනසින් තේරුම් ගන්න අවස්ථාවේදී අර මුල් රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතකයි අපි මේ මනසින් තේරුම් ගන්නේ. උදාහරණයක් කිව්වොත් අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අපේ රූපය අපි කණ්ණාඩියෙන් බලනවා. කණ්ණාඩියෙන් බලලා අපි කණ්ණාඩිය ළඟින් ඈත් වෙනවා. ඈත් වුණාට පස්සෙත් අපි ඒ රූපය මෙනෙහි කරමින් ඉන්නවා. මෙනෙහි කරන වෙලාවේ ඒ කණ්ණාඩිය අපේ ඡායාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. අන්න ඒ වගේ පින්නතුනි ඔබ මේ වෙලාවේ රූපයක් ඇසින් දකිනවා නම්, ඔබ කනෙන් ශබ්දයක් අහනවා නම් එයත් රූපයක්. නාසයට ගඳ සුවඳක් විඳිනවා නම් ඒකත් රූපයි. කයට දැනෙන පහස, දිවට දැනෙන රසය, මේව රූපස්කන්ධයට අයිති දේවල්. මේව පින්නතුනේ නිතරම අපි තේරුම් ගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච ස්ථානයක. හරියට ඈත අහසේ තාරකාවක් බලනකොට ආලෝක වර්ෂ 100 ගණනකට කලින් ආපු ආලෝකයක් අපේ ඇසට පතිත වෙනකොට ඇතැම් විට ඒ ආපු ආලෝකයෙන් ආලෝකේ නිකුත් වෙච්ච ග්‍රහලෝකේ මේලවයි නොතිබෙන්නත් පුළුවන්. නමුත් අපි හිතන් ඉන්නේ තමන් වර්තමානයේ මේ පේන රූපය දකින්න කියලා. නමුත් ඇතැමිට මේට අවුරුදු 100 ගණනකට කලින් විනාශ වෙච්ච රූපයක් තමයි අපි මේ මොහොතේ දකින්නේ පින්නතුනේ. අන්නේ සිද්ධාන්තියම තමයි මේ මොහොතේ ඔබේ ඇහැට රූපයක් පේනවා නම් ඒ පේන රූපයත් ඔබ හඳුනාගන්නේ වර්තමානයේ මේ සතර මහා භූත රූපය නෙවෙයි. ඒක නිරුද්ධ වෙච්ච තැනක අපේම මනසම තමයි අපි මේ තේරුම් ගන්නෙ. පින්නතුනේ මෙන්න මෙතෙන්ද තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වය පිළිබඳව විශ්වාස කරනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. මෙන්න මේ විශ්වාසයත් එක්ක අපට පේනවා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරන අපට රූපය කිසිදාක වර්තමානයේ පිරිසින් දැනගන්න පුළුවන් කමක් නැහැ. න පංචේ විඥානෙහි කිංච ධම්මං පටිවිජානති කියන්නේ මේකයි. රූපස්කන්ධය කිසි දවසක වර්තමානයේ තුල හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. නිතරම රූපස්කන්ධය හඳුනාගන්නේ රූපයේ නිරුද්ධ වෙච්ච මොහොතකයි පේනතුනි. මෙන්න මේ අවබෝධය සමගම අපට පේනවා දුක කියලා කියන්නේ මොකද්ද? මේ ඇහැට පේන රූපයේ තුල හිත බැසගත්තොත් ඒ රූපය අපි අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිටති කියපු විදිහට ඒකේ අපි සතුට වෙනවා, ගුණ කියනවා, ඒ හිසිත බැසගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට යමක අපි සතුට වෙනවා නම්, ගුණ කියනවා නම්, ඒ හිත බැසගෙන ඉන්නවා නම්, ඒ තැනැත්තා දුක පිළිබඳවයි ආසා කළේ, දුක පිළිබඳවයි සතුටුනේ, දුක ගැනයි වර්ණනා කළේ, දුකේ බැසගෙන හිටියේ, එවැනි කෙනා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. බාහිරෙන රූපාදිය වෙනස් වෙනකොට, දිරාපත් වෙනකොට, ලෙඩ වෙනකොට, මැරෙනකොට අපි මේ සියලු දුක් ටික මගේ කරගෙන අද ඉන්නේ ඇයි? ඉන්නේ පින්නතුනේ මෙන්න මේ නොදැනීම නිසා, අවිද්‍යාව නිසා. අන්නේ නිසා අපිට අවබෝධයක් ලැබෙන්නට ඕන. අපි යම් මොහතක රූපයක් පිළිබඳව දුකටපත් වෙනවා නම් අපේ ඥාතියෙක් මිය ගිහිලා කියලා හරි, ලෙඩ වුණා කියලා හරි, දුක් විඳිනවා කියලා හරි, යමක් ගැන අප සතුට වෙන හෝ දුක් විඳින හැම මොහොතකම අපි ඉන්නේ අවිද්‍යාවෙන්. ඒ රූපය තුළ හිත බැසගෙන අවිද්‍යාවෙන් ඒ රූපය අසුරු කරමින් මේ වෙලාවෙ ඉන්නේ. හැබැයි ඒ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක අපි මේ මනසින් අරගෙන මේ ඉන්නේ. මෙන්න මේ தත්ත්වයේ මත පින්නතුනි අපි එකක් තේරුම් ගන්නට ඕන. අපි මේ අවබෝධය සුතමේ ඥානෙන් ලැබපු මොහොතේම සම්පූර්ණම රූපස්කන්ධය ආදි ස්කන්ධ පංචකෙන් අපට නිදහස් වෙන පුළුවන් කමක් නැහැ. එක ක්‍රමානුකූලව අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ ප්‍රතිපදා විදියට අනුකූර මාර්ගයකයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව පනවලා තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා ඔස්සේ අපි යන්නට ඕන. අන්නේදී මුලින් අපි අකුසල දහම් වලින් හැකිතාක් දුර වෙලා දාන ආදී පින් දහම් සිදු කරගන්නට ඕන. හැකිතාක් දුරට පංච සීල ආරක්ෂා කරන්නට ඕන. ඒ අතරත් අපේ ජීවිතයට සුවිශේෂී ලෙස අපේ අවිද්‍යාව අඩු වෙන සහ කුසලයේ දිනු වෙන ප්‍රබලම ලෞකික කුසලයේ විදියට බුදුරජාණන් වහන්සේගේ සරසතා ඥානයෙන් අපට හඳුන්වා දුන්නේ මෛත්‍රී භාන වැඩීම. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියලා දේශනා කරා මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන. අපට අඛණ්ඩව උපරිම ලෙස මෛත්‍රිය තුල හිත පිහිටුවා ගන්න පුළුවන් නම් ඒක අපේ ලෞකික කුසලයේ ඉහළ මට්ටමට දිනු වෙන අවස්ථාවක්. අපේ හිත පිරිසිදු වෙන ඉහළම අවස්ථාව මෛත්‍රිය ගැඹුරින් වඩන අවස්ථාව තුල පින්නතුනි අපට කිසිම කෙනෙක් ගැන රාගයක්වත්, ලෝභයක්වත්, ද්වේෂයක්වත් නැත්නම් තමන් ගැන මාන්නයක්වත් වෙනත් කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක්වත් ඒ මොහොතේ හටගන්නේ ප්‍රබල අකුසල කර්ම රසක් එක විට දුරු වෙන අවස්ථාවක් තමයි මෛත්‍රී වැඩීම කියලා කියන්නේ. අනේ නිසා මෙත්තා චේතෝමිති සූත්‍රය ආදී සූත්‍ර රසක ඒ වගේම අච්චරා සංඝහත වැනි සූත්‍ර රාශියක බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් අවධාරණය කළ තියෙන්නේ මේ ලෞකික කුසලයේ දිනු වෙන ඉහළම ක්‍රමවේදයේ විදියට මෛත්‍රී භාන වඩන කියලා. ඊට අමතරව බුදුගුණ භාවනාව, අසුභ භාවනාව, මේ ආදී භාවනා ඔස්සේ අපට නීවරණ ධර්ම අඩු කරගත්තු පමණට අපේ ආයතන ප්‍රසන්න කරගෙන අපට එන බාහිර දුක් ටිකෙන් නිදහස් වෙන්නට, රූපයෙන් නිදහස් වෙන්නට කිසියම් ප්‍රමාණයක උපකාරයක් කරනවා. හැබැයි එහෙම වුණත් අපි තේරුම් ගන්නට ඕනේ අපි පුණ්‍ය අභිසංකාර කළත්, කාමාවචර සුගතියේ සහ රූපාවචර සුගතියට අපි දේවල් කරගත්තත්, නැත්නම් ආනින්ද අභිසංකාර වශයෙන් අරූපාවචර ලෝකයට ඉපදෙන පුළුවන් විදියට අපි ධ්‍යාන උපදවා ගත්තත්, අපි තවදුරටත් තියෙන අවිද්‍යාව තුල කියන කාරණේ අපි දැනගන්නට ඕනේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ මේකයි. අවිද්‍යාව තුල අපි පුණ්‍ය අභිසංකාර, ආනින්ද අභිසංකාර සිදු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒ සංඛාරත් එක්කම අපිට ඊළඟට සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං ආදී වශයෙන් මේ සංසාර චක්‍රය තුලේ අවසන් වෙන්නේ ජරා මරණ ස්පර්ශ කළා. ඒ නිසා කිසිම කෙනෙක් දුක් විඳින කැමති නැහැ. ජරා මරණ විඳින්න අකමැති අයයි මේ ලෝකය තුල ඉන්නේ. අන්නේ සඳහා බුදුරජාණන් වහන්සේ අපට මාවත ඉතාම පැහැදිලිව දේශනා කළා. එහෙනම් මොකද කරන්න ඕන? අවිඥායත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කරන මාවත දේශනා කළා. එක පැත්තකින් පුණ්‍ය අවිසංකාර කරන ගමන් අතිබෙක්කවේ කම්මං සුක්ඛං සුඛ විපාකං කියපු විදියට සුදු විපාක ගෙන දෙන සුදු කර්ම අපි සිදු කරගන්නට ඕන. කාමාවචර කුසල්, රූපාවචර අරූපාවචර ආදී වශයෙන් අපේ සුදු විපාක ගෙන දෙන සුදු කර්ම කරගන්න ගමන් අපි දක්ෂ වෙන්නට ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට අත්ති බික්කවේ කම්මං අකන්න සුක්ඛං අකන්න සුක විපාකං කම්මකහේ සංවතති කියපු විදිහට කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන සංසාර චක්‍රයෙන් නිදහස් වීමට හේතු වන කර්ම සිද්ධ කරන්නටත් අපි මේ ධර්ම මාර්ගය තුල දක්ෂ වෙන්නට ඕන. අන්නේ සඳහා මේ චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්නට ඕන. එහෙනම් දුක සත්‍ය කියන්නේ මොකද්ද? අර මුල් හටගත් ස්කන්ධ පංචකය විපාක මට්ටමේ අවස්ථාව. අද අපි විපාක කියන්නේ ඇත්තටම විපාක නෙවෙයි නව කර්ම කරන අවස්ථාව. ඒ විපාකේ නිරුද්ධ වුණාට පස්සේ ඒක අපේ ලෝකෙට අරගෙන දුක් සැපින අවස්ථාව තමයි අද අපි ඇත්තටම විපාක කියලා කියන්නේ. නමුත් භාගතුන් වහන්සේ විපාක කියලා කියන්නේ ඊට කලින් තියෙන චේතනා මට්ටමේ අවස්ථාව. පින්නතුනි. අන්නේ විපාකයේ හරියට තේරුම් නොගත්තොත් අපි නව කර්ම වලට ගිහිල්ලා දුක් විඳින සිද්ධ වෙන බව තේරුම් ගත්තොත් අපි මොකද කරන්නේ? හැකෙදාක් මෙන්න මේක තේරුම් අරගෙන මේ නිදහස් වෙන උත්සාහ කරනවා. මෙන්න මෙතෙන්දී අපි මේ රූපාදී ස්කන්ධ පංචකේ යථාර්ථය නැවත නැවතත් නුවණින් මෙනෙහි කරනවා. සාමාන්‍ය ලෝකයා රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං කියපු විදිහට මේ රූපාදී ස්කන්ධ පංචකය හතර ආකාරයකින් පහකට 20 ආකාරයෙන් අනවබෝධයකින් කටයුතු කරන්න. ඒ මොකද්ද? රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්ම කොටස සලකනවා. යම් කෙනෙක් දැක ගමන්ම මේ ආත්මයක් තියෙන පුද්ගලයෙක් කියලා හිතන්නේ. මේ රූපේට ආත්මයක් තියෙයි කියලා හිතන්නේ. ඒ වගේම රූපවන්තං වාත්තානං ආත්මයට රූපයක් තියෙයි කියලා හිතනවා. ජීවත් වෙලින කාලේ අපි හිතන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියලා මේ රූපේම ආත්මය කියලා හිතන්නේ. මිය ගියාට පස්සේ අපි හිතන්නේ මොකද්ද? රූපවන්තං වාත්තානං මේ ජීවත් වෙලා හිටිය කෙනා මිය ගියා. ඒ කෙනාගේ ආත්මය වෙන ලෝකයකට ගියා. ඒ ගියේ ශරීරයත් එක්ක. දැන් මේ ඒ ආත්මයට ශරීරයක් තියෙයි කියලා විශේෂණ අපි ඇස් දෙක ගනු දෙනු කරනකොට මිය ගියාට පස්සේ මේ රූපවන්තං වාත්තානං කියන කාරණේ යන්නේ. ඊළඟට අත්තනිවා රූපං ආත්මයේ තුල රූපය බැසගෙන තියෙයි කියලා අපි හිතනවා. ඒ වගේම රූපස්මින් වාත්තානං රූපයේ තුල ආත්මය බැසගෙන තියෙයි කියලා මෙන්න මේ විදිහට අපි අනවබෝධිකින් කටයුතු කරන්නේ. මේ ශරීරය ආශ්‍රිතව මනස තිබ්බට මේ නොවෙනස්සන ආත්මයක් මේ කිසිදු දෙක පවතින්නේ නැහැ. හරියට අතේ ඇඟිලි පහ එකතු කරාම අපි මිටක් කියලා කියනකෝ. හැබැයි ඒ මිට කියලා 아무 දෙයක් නැහැ. ඇඟිලි පහක එකතුවක් විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ මේ රූපාදී ස්කන්ධ පංචක එකතුවක් විතරයි ජීවිතය සත්‍යය කියලා කියන්නේ වෙනත් දෙයක් නැහැ. මේ හැම දෙයක්ම පෙරනොතිබි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ යථාර්ථයක් අපි මේ පරිහරණය කරමින් ඉන්නේ. හැබැයි අන්න ඒ පරිහරණයක නිස්කන්ධ පංචකය අපි නන්දි රාගයේ කියන මේ යදමින් බැඳලා අපි තවදුරටත් මේ සංසාරය තුල ගමන් කරනවා. අන්නේ සංසාරය තුල ගමන් කරන හරියට ගද්දුල බද්ද සූත්‍රයේ දේශනා කරපු විදියට අර කණුවක බැඳලින්න බල්ලෙක් ඒ කණුව වටාම ඇවිදිනා වගේ අපිත් මේ නන්දි රාගයෙන් නැත්නම් අවිද්‍යාවෙන් මේ ස්කන්ධ පංචකයට එකට බැඳලා ඒ ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධයක් කරගෙන තමයි මේ සංසාර චක්‍රය තුල ගමන් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර යදමින් කොහොමද අපි ගිලිහෙන්නේ? සංසාර චක්‍රයෙන් කොහොමද නිදහස් වෙන්නේ? ජරා මරණ වලින් කොහොමද මිදෙන්නේ කියන මාවතයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ. අන්න ඒ සඳහා මේ රූපාදී ස්කන්ධ පංචකය පිරිසිඳ දැනගන්න කියලා දේශනා කළා. එතකොට මේ රූපය අපේ ජීවිතයට සම්බන්ධ වූ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප චක්කු ප්‍රසාදියාදී ප්‍රසාද රූප, ඒ වගේම රූප ශබ්දාදී ගෝචර රූප, ඉති භව රූප පුරිස භව රූප ආදී මේ භව රූප, හදේවත් රූප, ජීවිතේන්ද්‍රිය රූප, අවකාශ රූප, ආහාර රූප, විඤ්ඤාති රූප, ලක්ෂණ රූප, විකාර රූප ආදී මේ රූප 28ම ලක්ෂණය තමයි මේකේ හේතුව. මේ රූප හටගත්තේ ආහාර සමුදය ආරූප සමුදයෝ. ආහාරයේ හේතුවෙන් තමයි මේ රූපය හටගත්තේ. ඒ ආහාරයට තවත් දේවල් එකතු වුණා. ඒකට කර්මය බලපෑවා, අවිද්‍යාව බලපෑවා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී තවත් හේතු ගණනාවක් එකතුෙන් තමයි මේ රූපය නිර්මාණය වුනේ. ආහාර නිරෝධයෙන් මේ රූපය නිරුද්ධ වුණා කියලා දකින්නට ඕන. වේදනාව හටගන්න ස්පර්ශය නිසා, ස්පර්ශය නිසා හටගත්තු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම සංඥාව, සංඥාව හටගත්තේ ස්පර්ශය නිසා, ස්පර්ශ නිරෝධයෙන් සංඥාව නිරුද්ධ වෙලා යනවා. සංඛාර, සංඛාර හටගන්නේ ස්පර්ශය නිසා, විඥාණය හටගන්නේ නාම රූප නිසා. මෙන්න මේ වගේ රූපාදී ස්කන්ධ පංචකයේ හේතු දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කරන සත්තට්ඨාන සූත්‍රයේදී එකාතකේ මේ ස්කන්ධ පංචකය දැනගන්නට ඕන. ස්කන්ධ පංචකයේ හට ගැනීම සමුදය දකින්නට ඕන. එතකොට සමුදය කියන්නේ මොකද්ද? මේ රූපයට හේතුව ආහාර, වේදනාවට හේතුව ස්පර්ශය, සංඥාවට හේතුවත් ස්පර්ශය, සංස්කාරයට හේතුවත් ස්පර්ශය, විඥාණයට හේතුව නාම රූප කියන මෙන්න මේ හේතුඵල ධම දකින්නට ඕන. ඊළඟට මේ ස්කන්ධ පංචකයේ නිරෝධය දකින්නටත් ඕන. ආහාර සමුදෙන් හටගත් රූපය ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඕන. ස්පර්ශ සමුදෙන් හටගත් ආ වූ වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඕන. ස්පර්ශයෙන් හටගත් සංඥාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඕන. ස්පර්ශ සමුදෙන් හටගත් සංස්කාර චේතනා ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඕන. නාම රූප සමුදෙන් හටගත් විඥානයේ නාම රූප නිරෝධයෙන් ඉතුරු නිතුවම නිරුද්ධ වෙනවා දකින්නට ඕන. මෙන්න මේ වගේ හේතුඵල ධම දකින්නට ඕන. හේතුඵල ධමයේ නිරෝධය දකින්නට ඕන. ඒ වගේම මේ නිරෝධ කරන මාවත විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්නට ඕන. ඒ වගේම මේ රූප ආදී ස්කන්ධ පංචකයේ ආස්වාදයක් තියෙනවා නම් යම් කිසි සැප වේදනාවක් ලැබෙනවා නම් පස්සේ අපි අරගෙන විද්‍යාවෙන් ඒ සැපිය හඳුනා ගන්නටත් උන ආස්වාදය. ඒ වගේම ආදීනවය ඒක විපරිණාම වෙනකොට අනිත්‍ය වෙනකොට දුක්ඛයටපත් වෙනකොට ඇතිවන දුක තේරුම් ගන්නට ඕන. ආදීනවය තේරුම් ගන්නට ඕන. ඒ වගේම නිස්සාරණය ඒකේ ආශාව දුරු කිරීම එහෙන් ඇල්ම දුරු කිරීම නිස්සාරණේ විදිහටත් හඳුනා ගන්නට ඕන. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූප ආදී ස්කන්ධ පංචකය දැනගන්නට ඕන. ඒ සමුදය, නිරෝධය, නිරෝධ කරන මාවත, ඒ වගේම ආස්වාදය, ආදීනවයේ නිස්සරණයේ තේරුම් ගන්න කියලා. අන්නේ තේරුම් ගන්න මොකද වෙන්නේ? ඔහු න රූපං අත්තෝ සමනපස්සති, මේ රූපය ආත්ම වශයෙන් ගන්නේ නැහැ. න රූපවන්තං වාත්තානං, ආත්මේ රූපසහිත දෙයක් කියලා ගන්නේ නැහැ. න අත්තනිවාරූපං, ආත්මය තුල රූපය තියේ කියන අවබෝධයට යන්නේ නැහැ. න රූපස්මින් වාත්තානං, රූපය තුල ආත්මයක් තියෙනවා කියලා නিত্য සැප සුඛ වූ ඔහු ආත්මයක් නොවෙනස් වන යථාර්ථයක් ඔහු පිළිගන්නේ නැහැ. ඔහු දකින්නේ මේ හේතුඵල ධමක සමුදය වැය නැත්නම් ස්කන්ධ පංචකයක හට ගැනීම නිරෝධය විතරයි ඔහු දකින්නේ. මෙන්න මේ විදිහට පින්නතුනි අපි ඒකාතකින් දක්ෂ වෙන්නට ඕන. ලෞකික කුසලයේ තුලින්දගෙන අපේ ජීවිතය තුල කරන්න පුළුවන් උපරිම ලෙස අකුසලෙන් වෙන් වෙන්නට ඕන. අපි යමක් කරලා, යමක් හිතලා, යමක් කියලා අපට පස්සේ දුක් වෙනඳ සිදු වෙනවා නම් හැකිතාක දුරට එයින් වෙන් වෙන්න. එයින් තමන්ට දුක වේදනාව සන්තාප ඉතුරු වෙන්නේ. ඒකට කවුරුවත් කැමති නැහැ. එහෙනම් හැකිතාක් තමන්ට සතුටු වෙන්න පුළුවන් ඉදියේ දන් දීම් පරිත්‍යාගයන් සිදු කරන්න. ඒ වගේම හැකිතාක් දුරට පංචශීලයේ ආරක්ෂා කරන්න. ඒ පංචශීලයේ තුලින් තමන්ට ලොකු රැකවරණයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ පංචශීල ප්‍රතිපදාව තුලින්දගෙන හැකිතාක් දුරට සමත කමඨහනකින් මේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් රඳවා ගන්නට දක්ෂ වෙන්නට ඕන. ඒ තුලින් කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් කරන්නට අපට අවස්ථාව සැලසෙනවා. පින්නතුනි මෙන්න මෙහෙම අපි කාලය ගත කරන්න මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අපට මේ සංසාර චක්‍රේ නිදහස් වෙන විදියට නැත්නම් අර ස්කන්ධ පංචකයක් විදියට විපාක මට්ටමේ හටගත්තු මේ తত্ত্বය නව කර්මයේ බවට නොයන විදියට නැත්නම් ඒක රැස් කිරීමට නොයන විදියට බර උසුලාගෙන නොයන විදියට අපට යන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙල නිර්මාණය වෙනවා. ඒ තමයි සම්මාදිට්ඨිය පෙරමුණු කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මාදිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචාදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රතිපදාව තුළ අපි අඛණ්ඩව හික්මීමෙන් කාලය ගත කරනවා. ඒ අතරක් වෙනතුන් ප්‍රධානම දේ තමයි සතර සතිපට්ඨාන තුල වාසය කිරීම. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නට අපට සාමාන්‍ය මට්ටමේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ ඉන්න විතරක් නෙවෙයි. භාගතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. යස්මින සමේ ලෝකුත්තරං ඥානං භාවේති නීයානිකං අපිචේ ගාමින් දිට්ඨිගතානම් පහනාය. අපේ මේ හිත සමාධිමත් කරන්න ඕන නිකන් නෙවෙයි. අපි සිල්වත් වෙලා හිත සමාධි කරන විතරක් නෙවෙයි. ඒ සමාධිමත් වන සිත නීයානිකං අපිචේ ගාමින් දිට්ඨිගතානම් පහනාය කියපු විදියට නිවනට නැඹුරු වෙලා කෙලෙස් අඩු කරන විදියට, කෙලෙස් වලින් නිදහස් වෙන විදියට, ඒ වගේම තමන්ගේ තියෙන සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටි දුරු වෙන විදිය පදනම් කරගෙනම අපි හිත සමාධිමත් කරගන්නට ඕන. අන්නේ සමාධිමත් වෙච්ච හිතෙන් සම්මාදිට්ඨිය ආදී මේ අරසංග මාර්ගය අංග තුල අපි අඛණ්ඩව හික්මෙන් උත්සාහ කරනවා. පින්නතුනි අපට මේ ලැබුණේ ඉතාම දුර්ලභ වාසනාවන්ත ජීවිතයක්. මේ ලැබිච්ච ජීවිතයට උපරිම වටිනාකමක් ධර්මය තුලින් ලබා දෙන්නට ඕන. අන්නේ සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත දීපා භික්ඛවේ විහෙරතත් සරණා නාඤ්ඤ සරණා ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා නාඤ්ඤ සරණා කියලා. ඔබ තමන්ගේ හිත පහනක් පිළිසරණක් ආලෝකයක් දෙවිනක් කරගෙන වාසය කරන්න. ධර්මය දෙවිනක් ආලෝකයක් පිළිසරණක් කරගෙන වාසය කරන්න කියලා දේශනා කළා. අන්නේ පිළිසරණ කරගෙන වාසය කරන මාමත තමයි බහුතුන් වහන්සේ දේශනා කළේ න රූපං අතතෝ සමනපස්සති න රූපවන්තං වාත්තානම් න අත්තනිවා රූපං න රූපස්මින් වාත්තානම් කියපු විදියට මෙන්න මේ රූපය තමන්ගේ දෙයක් විදියට ගන්න එපා අත්ම විදියට ගන්න එපා රූපය විතරක් නෙවෙයි න වේදනං අතතෝ සමනපස්සති න වේදනාවන්තං වාත්තානම් න අත්තනිවා වේදනං න වේදනාය වාත්තානම් කියපු විදියට මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ කිසිවක් නিত্য සපාත්ම වශයෙන් ගන්න පාත්‍ය සඳහන් කළා. අන්නේ අවබෝධයට යන්න නම් අපි මොකද කරන්න ඕන? නිතරම මේ මුල් මට්ටමේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ අනිත්‍යතාවය බලන්නට ඕන. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සංපස්ස අනිත්‍යයි, රූප සංඥාව අනිත්‍යයි, රූප සංචේතන අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. මේ ආදි වශයෙන් අර නිරුද්ධ වෙච්ච විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ අනිත්‍යතාවයේ හැකියතාක් මෙනෙහි කරන්නට ඕන. ඒ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නට ඕන. එහැට රූපයක් පේනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. අර තමා කලින් වඩපු අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ අනිත්‍යතාවයේ පුහුණු කරපු මට්ටමට තමා දකිනවා. එහැට රූපයක් නිර්මාණය වෙනකොටම ඇසින් රූපය හඳුනා ගන්නකොටම තමා දන්නවා මේ තමා දැන් තේරුම් ගන්න නිරුද්ධ වෙච්ච රූපයක් කියලා. ඔබ ආකාශයේ තාරකාවක් දකිනකොට ඔබ නුවණින් දකිනවා නම් මේ තාරකාව මීට බොහෝ කලකට කලින් විනාශ වෙලා කියලා. ඔබට ඒ තාරකාව බලන්න පුළුවන්. ඒ තාරකාවේ පින්තූරයකුත් උනන් ගන්න පුළුවන්. හැබැයි ඔබ ඒ තාරකාවේ ಗುಣ කියන්නේ නැහැ. ඒ තාරකාවේ සතුටු වෙන්නේ නැහැ. ඒ තාරකාව තුල හිත බැසගන්නේ නැහැ අපි. අපි දන්නවා ඒක මේ මොහොතේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා. ඒක ඔබ සතුටුනා සතුටු වෙන්නේ විද්‍යාසහගතව. ප්‍රඥාව යුක්තවයි සතුට වෙන්නේ නිරුද්වේච දෙහික සතුට අවබෝධ වෙන්නේ ඒ සතුටත් මනස පදනම් කරගෙන තියෙන දෙයක් ඒ හිතන මනසත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ද වෙනවා කියලා ඒ අනිත්‍යතාවය බලන්නට අපි දක්ෂ වෙනවා. පින්නතුනි මෙන්න මේ විදියට එකාතකින් මේ ස්කන්ධ පංචකය තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නේ දුක්ඛ සත්‍යය. එතකොට මේ දුක්ඛ සත්‍යය තේරුම් ගත්ත පමණට අපි දන්නවා සමුදේ සත්‍ය කියන්නේ මොකද්ද? තෘෂ්ණාව කියන එක දන්නවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී කියපු විදියට අපි ඒ ඒ තැන්වල ඇලෙන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය තමා ආත්ම වශයෙන් ගත්තු නිසා නේද කියන සමුදේ දකිනවා. අන්නේ දුකේ නිදහස් වෙන නම් තෘෂ්ණාවේ නිදහස් වෙන නම් යෝතස්සායේ වාසයේ සිවිරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියපු විදියට අන්න ඒ තමා නන්දි රාගෙන් ගත්තු මේ ස්කන්ධ පංචකය පිළිබඳව තෘෂ්ණා සාගත හැඟීම් ඉතුරු නැතුවම අත්හරින විදියට තමා නිතරම මේ රූපාදී ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. වෙනත් විදියකින් කියනවා නම් අසාදී ආයතන රූපාදී අරමුණු චක්කු විඥාන ආදී විඥාන චක්කු සංපස්සජා වේදනා ආදී වේදනා රූප සංඥා ආදී සංඥා රූප සංචේතන ආදී සංස්කාර නැත්නම් චේතනා මේව නැවත නැවතත් මේ වගේ හට ගැනීම Nirodhe Nirodha karana mavata aasvade aadeena nissarana meva hema deyakma nonin menihi karamin yoniso manasikarya demin akandawa tamaage jeevithiye tule me vindina dukkhike nidahaswanata uparima lesa katiyutu karana pinnotina avasana wasen api me dharma margaye tule akandawa gata kirima hetuwen ekathakin api අර දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් උපරිම ඵල නෙලා ගන්නවා. එහෙත් අපි තේරුම් ගන්නවා ඒ සියල්ලක්ම ජරා මරණයෙන් කෙලවර වෙන දෙයක් කියලා. අන්න ඒ නිසා අපි හැකිතාක් දුරට ඒ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන විදියට අවිද්‍යාව ඉතුරු නොතුම නිරුද්ධ වෙන ආකාරයට මේ රූප වේදනා ආදී ස්කන්ධ පංචකය පෙරනොතිබී හටගෙන හැම වෙලාවෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඇහැට රූපයක් පෙනෙනකොටම අපි දකින්න දක්ෂ වෙනවා මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ ඡායාවක් දැන් මේ මනසින් ගන්න කියලා. කනට ශබ්දයක් අහනකොටම අපි දක්ෂ වෙනවා මේ ඊට කලින් ස්පර්ශ කරපු ස්කන්ධ පංචකයක් දැන් මේ විපාක විදියට මේ ගන්න මොහොතයි කියලා. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් විඳිනකොට, ශරීරයට පහසක් එනකොටම දන්නවා, කායික වේදනාවක් ආවත් දන්නවා මේ කයත් පොට්ටබ්බියත් කාය විඥානියත් කාය සංපස්සියත් කාය සංපස්සජා වේදනාවත් රූප සංඥාවත් නිරුද්ධ වෙච්ච තැනක දැන් මට මේක දැනෙන්නේ මනෝ විඥාණයෙන්. ඒ දකින මනෝ විඥාණයත් අහුත්වා සම්බුතං හුත්වාන වේසති පෙරණුති බී හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින අපි දක්ෂනෝතින් මේ ධර්ම මාර්ගයේ තේරුම අරගෙන සුතමේ ඥාණයෙන් අකණ්ඩව සති සම්බජාඤ්ඤයෙන් සීහා නවන තුල අකණ්ඩව හික්මෙන දක්ෂනෝතින් සතර සතිපට්ඨානේ පිළිසරණ කරගෙන බුදුරජාණන් වහන්සේගේ භූමිය ලෙස සතර සතිපට්ඨානේ විශ්වාස කළා. අකණ්ඩව සතර සතිපට්ඨානේ තුලින්ට දක්ෂනෝතින් පින්නතුනි අපට පුළුවන්කම තියෙනවා බාරා හරන් දුක්ඛං කියපු විදියට අර නිරුද්ධ වෙච්ච දේ සමුදයන්ති හිටියොත් දුකයි කියලා තේරුම් අරගෙන බාර නික්කේ පනං සුඛං කියපු විදියට ඒ ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දැනගෙන නිරෝධයන්ති ස්පර්ශ කළා අපට පුළුවන්කම තියෙනවා මේ මහා බර ස්කන්ධ පංචකේ බිමින් තියන්න. නැත්තම් ස්කන්ධ පංචකේ අපචයට වැයවීමට යන පුළුවන්කම තියෙනවා. අන්නේ ගමන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විදිහට දේශනා කළේ. මේ ධර්ම මාර්ගයේ තුල පිනතුනි එකාතකින් ස්කන්ධ පංචකේ තේරුම් ගන්නකොට අනිත් අතින් දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නවා. අනිත් අතින් පටිසමුප්පාදේ තේරුම් ගන්නවා. ඉතේ අස්මින් සති දං හෝති අස්මින් අසති දන්න හෝති. මේ ඇති කල්ලි මේ වෙනවා මේ නැති කල්ලි මේ නිරුද්ධ වෙනවා. අවිද්‍යාව තිබ්බොත් ස්කන්ධ පංචක ඇති දෙයක් විදිහට ගන්නවා සමුදයන්තයට යනවා. අවිද්‍යාවත් වේවාසයේ සිරාග නිරෝධා සංඛාර නිරෝධෝකේ පිදේට අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ වනවතින් සංස්කාරාදී පරිස්සම්පාදියංග නිරුද්ධ වෙලා මේ සංසාර චක්‍රයෙන් තමන්ට නිදහස් වෙන්න පුළුවන් කියන අවබෝධයට තමන්පත් වෙනවා. පින්තුනි අප බුද්ධිමත් නම් අප මේ සම්බුද්ධ ශාසනයෙන් නිසිපල නිලාගත්ත නම් අපට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා නම් අප තේරුම් ගන්නට ඕන අපි මේ රූප ආදී ස්කන්ධ පංචකයේහි ආචේගාමි අන්තයදී ඉන්නේ අපචේගාමි අන්තයදී ඉන්නේ කියලා බලන්න. ආචේගාමි කියන රැස් කිරීම අපචේගාමි කියන අස් කිරීම. රැස් කිරීම කියන්නේ මොකක්ද? අවිද්‍යා සාගත රූපියට නැඹුරු වෙලා සිටීම බාහිර. බාහිර රූපය තුළ සතුට වෙනවා කියන්නේ අපි දුකේ සතුට වෙලා තියෙන. බාහිර රූපය තුළට අද සතුට වෙන පමණට ඒ කියන්නේ මොකක්ද? ඒ අවිද්‍යාවේ පමණට අනාගතයේ රූපේ වෙනස් වෙනකොට වෙන් වෙනකොට අපි මේ දුක් ටික විඳින්න උරුම කරගෙන මේ උරුමයයි අපි මේ සිනහවෙන් සනිටුහන් කරන්නේ. පින්නතුනේ සේනවන්නට සිනහසීම නෙවෙයි වරද. ඒ සිනහසෙන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද කියන එකයි ප්‍රශ්නේ. පින්නතුනේ බාහිර දෙයකට සිනහසෙනකොට බලන්න ඔබ සිනහසෙන්නේ බාහිර රූපීත බැසගෙන අවිද්‍යාවෙන්ද? එහෙනම් ඔබ දුක උරුම කරගෙන ඉන්නේ. බාහිර පේන රූපයට සතුට වෙනකොට ඔබ අභ්‍යන්තර හිත බලාගෙන මේ තමන්ගේම අභ්‍යන්තර ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච තැනක මේ ස්කන්ධ හතරකින් නේද මේ මනෝ විඥානය තුළ මේ සතුට වෙන්නේ කියලා දැනගත්තොත් ඒ දකින හිතේ අනිත්‍යතාවයත් බලලා බාහිර රූපේනොත් නිදහස් වෙලා අභ්‍යන්තර නාමයන්තිනොත් නිදහස් වෙලා යක්ක නාමංච රූපංච ආසිය සංපරොජ්ජති පටිගං රූප සංඥංච එත්තේ සා චිද්දතේ ජටං කියපු විදියට මේ කෙලස් ගැටේ නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක අතකින් බාහිර රූපේනොත් නිදහස් වෙන්න ඕන. රූපයන්තෙන් අනිත් පැතින් අභ්‍යන්තර නාමයන්තේනොත් ඒ දෙකම දකින විඥාණයනොත් නිදහස් වෙන විදියට අනිත්‍ය දුක් අනාත්මක මේ ත්‍රිලක්ෂණ අඛණ්ඩව බලන්න ඕන. ඒ තුලින් තමයි අනිමෙත්ත ශුන්්‍යත අපන්නිත කියපු විදියට කිසිම තැනක විඥානාට්ඨිතියක් නොවන විදියට හැමදේම ශූන්‍යතාව විදියට බලන විදියත් කිසිම දෙයක් පරිණි විදියට සාර විදියට නොගන්නා ලක්ෂණයක් ඇති වෙන්නේ මේ විදියට අනිමිත්ත ශුන්්‍යත අපහණිත කියන මේ යථාර්ථ අවබෝධයට යන්නේ අනිත්‍ය දුක් අනාත්ම වැඩිමේ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදියට. ඒකට මාවත තමයි ආරසිනික මාර්ගය. ඒ ආරසිනික මාර්ගය වඩන්නම් චතුරාර්ය සත්‍යමණෙන් තේරුම් ගන්නට ඕන. ස්කන්ධ පංචකයේ මේ විදියට රූපයේ ස්වභාවය මොකද්ද? වේදනාවේ ස්වභාවය මොකද්ද? සංඥා සංඛාර විඥාන ආදී මේ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාවේ ලක්ෂණය මොකද්ද? ඒ මුල් අවස්ථාව පදනම් කරගෙන ඊළඟට අපි හටගන්නා වූ පංච උපාදානස්කන්ධය සාසවා උපාදානිය කියලා විදිහට දැම්මේ අරගෙන තියෙන ස්වභාවය මොකද්ද කියන මෙන්න මේ දෙකේ වෙනස පැහැදිලිව නිර්ණය කරගන්නට ඕන. ඊතුලින් පින්නතුනි අපිට මාවත් දෙකයි තියෙන්නේ. එකක් තමයි ස්කන්ධ පංචකයේ ගොඩ ගසා ගන්නවද? දුක් ටික හිසේ තියා ගන්නවද? ඒ දුක් ටික නිදහස් වෙනවද කියන මාර්ගය. අවිද්‍යාවෙන් හිටියොත් ඒ දුක් ටික ගොඩ ගහනවා. විද්‍යාසගතව මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදය වේ දක්වතින් ටිකෙන් ටික අපට මේ දුකෙන් නිදහස් වෙනට බාර නික්කේව කියපු විදියට බාර ටිකෙන් ටික බිම තියනට පුළුවන්කම තියෙනවා. එහෙම බිමින් තියලා අවසානයේ අපට කවදා හරි දවසක ඕහිත බාරෝ අනුපත සදත්තෝ පරික්ඛින භව සංයෝජනෝ කියපු විදියට මේ මහා බර බිමින් තියලා ආහස්සෙහි පියාඹලා යන අත්හට දෙකේ බර පමණක් තියෙන පක්ෂියෙක් වගේ මේ මහා ස්කන්ධ පංචක බර පංච උපාස්කන්ධ බර බිමින් තියලා අපට නිදහසේ අපේ ආධ්‍යාත්මික ගමන විමුක්තිය කර යන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ පද්මෝපකාර ජීවිත විදිහට දේශනා කළේ. රාගාදී කෙලෙස් සහිත සමාජය තුළ අපට නිරාගීව නිද්දෝෂීව අමෝහසාගතව විද්‍යාසාගතව ප්‍රඥාවෙන් ඉන්න පුළුවන් නම් ඒ රාගදේශ ස්පර්ශ නොකර අපට පියුමක් වගේ මේ සමාජයේ නැමැති මඩ ජලයේ පිරිස සමාජය තුළ ඒ මඩ සහ ජලයේ ඉක්මවල ඉහළට ආපු සුහඳවත් විසිතුරු මලක් වගේ අපට පද්මෝපකාර ජීවිතයක් ගත කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ අගනා ධර්මයක් අනාවරණය කරලා ඔබටත් මටත් දායාද කළේ. ඒ උතුම් ධමයි ස්වාමීන් වහන්සේලා සියවස් 25ක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙනවිල්ලා අද අපට මේ දායාද කළේ. ඒ නිසා පින්නතුනි අද අප මේ සාකච්ඡා කළ මේ ස්කන්ධ පංචකය කියන මාතෘකාව බුදුදහමේ ඉතාම සුවිශේෂී මාතෘකාවක්. මේ මාතෘකාව තේරුම් ගත්ත පමණට චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත පමණට පටිසම්පාදේ තේරුම් ගන්නවා. මේ තුන තේරුම් ගත්ත පමණට ආරසිංහ මාර්ගයේ පැන වෙනවා. තමන්ට ආරසිංහ මාර්ගයෙන් පිට වෙන්නට නොසිතෙන මට්ටමට ආධ්‍යාත්මික ප්‍රබෝධයක්, අභ්‍යන්තර අභිප්‍රේරණයක්, ඉන මොටිවේෂන් එකක්, ආධ්‍යාත්මික සතුටක් අපේ ජීවිත තුළ හට ගන්නට ඕන. අභ්‍යන්තරව විකසණය වෙන්නට ඕන අපේ ජීවිතය. මේ ධහම තුළ අඛණ්ඩව මා හැසිරෙන්නට ඕන. මා දිනෙන් දුකෙන් නිදහස් වෙන්නට ඕන. අද මා ඉන්න තත්ත්වයට වඩා හෙට තත්ත්වය හුඟක් බරපතල වෙන පුළුවන් ලෝකේ. හෙට දුක් වේදනා එන කරුණ රසක් ඉදිරිපත් තියාගෙනයි අද අප මේ ජීවිත ගත කරන්නේ. ඒ නිසා හෙට අපේ ජීවිතයට එළමෙන තියෙන දුක් ටිකෙන් මේ ධර්ම මාර්ගයේ භාවිතයෙන් අද දිනම මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් විදියට අපි අපේ ජීවිත හසුරවා ගන්නට උත්සාහ ගන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ පංචස්කන්ධ විග්‍රහය තුළින් ලැබුණා වූ අවබෝධය තුළින් පංච පංස්කන්ධයේ සම්පූර්ණ බිමින් තියෙන බාර නික්කේපවන ඕහිත බාරවන අවබෝධයට ඒ පිවිතුරු ආධ්‍යාත්මික සූය කරා යන්නට මේ උතුම් කුසලය ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්නතුන්ට ධර්ම ගැටළු එහෙමත් තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. අපට ලැබිලා තියෙන වෙලාව අනුව අපි කරුණු ටිකක් ඉක්මනින් සාකච්ඡා කරේ. ඉතින් සමහර තැන් ඇතමිට මේ ප්‍රකාශ කරපු කරුණ ඔබට ගිලිහෙන්නට ඇති සමහර ඒවා අවධානය යොමු ගියා නම් සහාය තැමිට මගේ වේගය වැඩි නිසා එහෙම වුණාට ඔබ හිතේ වෙනසක් ඇති කරගන්න එපා. ඔබට නැවත මේ දේශන අහන්නට අවස්ථාව ලැබෙයි. එහෙම දේශන අහලා එහෙම වුණොත් ඔබ තවදුරටත් මේ දැනුම දිනු කරගන්න උත්සාහ කරන්න. ඔබට ඒ සඳහා තාක්ෂණික පහසුව තියෙනවා. මේ ධර්ම දේශනා අමාරුයි කියලා බැහැර කරන්න නෙවෙයි, අමාරු දේ පුළුවන් තරම් වාර ගණක් අහලා අහලා අපි කොහොම හරි මේ ධහම තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන. ධහම තේරුම් ගන්නවා කියන්නේ අපේ දුකෙන් නිදහස් වෙන්න කටයුතු කරනවා කියන එකයි. අනිත් අතින් අපේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන්න මේ උපරිම අපි උත්සාහ කරන්න. ඉතින් අපේ ජීවිත වටින්නේ මේ ධහම තේරුම් ගත්ත පමණට. ඉතින් ඒ අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධහම අපට අනාවරණය කරලා ගවේෂණය කරලා අපට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් පින්නතුනි කොහොම හරි මේ ධර්ම කරුණු වඩ වඩාත්ම පැහැදිලි කරගන්න උත්සාහ කරන්න. අවසාන වශයෙන් අපට වඩන්න තියෙන එක පැත්තකින් ලෞකික වශයෙන් උපරිම ලෙස මෛත්‍රී භාවනා තුළ ඉන්න, අනිත් අතින් සතිපට්ඨානය තුළ ඉන්න. මේ කරුණු හුඟක් දේශනා කරාට පින්නතුනි අවසානයේ අපට කරුණු දෙකක් කරන්න තියෙන්නේ. එකක් තමන් නිතිපතා සිදු කරන මෛත්‍රී භාවනාවේ කාලය වැඩි කරගන්න. අනිත් අතින් සතිපට්ඨානය පුරුදු කරන්න. නිතරම තමන්ගේ සිත කය ගැන අවධානයෙන් ඉන්න. එනත් විදිකින් කියනවා නම් තමන්ගේ කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තුල අවධානයෙන් ඉන්න. ඒ හතර හැම වෙලාවෙම හටගෙන නිරුද්ධ වෙන ආකාරය අනිත්‍ය ආදී වශයෙන් ඕනෙම මෙහෙ කරන්න. අවසාන වශයෙන් පිළිතුරු මේ කාරණා දෙක කරන්න තියෙනවා. එතකොට මෛත්‍රී මාන වඩනකොට ඔබේ ලෞකික කුසලයේ දින වෙන ඔබට සියලුම මෙලව යහපත සිද්ධ වෙන පුළුවන් ඉදී උපරිම පහසුකම් ටික ඒ හේතුනික සකස් වෙනවා. ඒ මෛත්‍රී වඩන ප්‍රමාණයට කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණම වැඩිලා ඔබට බ්‍රහ්මයක වගේ මේ මිනිස් ලෝක ජීවත් වෙනට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ සතිපට්ඨානය වඩනකොට එක පැත්තකින් සිත, කය, වේදනා, ධම්ම කියන මේ කාරණාවල හිත පිහිටනකොට අනිත් පැත්තෙන් ඔබ අනිත්‍ය වඩලා මේ සම්පූර්ණම දුක නිදහස් වෙන විදියටත් දිනෙන් දින ඉදිරියට ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා මේ අංශ දෙකෙම ඉදිරියට යන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අතිවාරම තමයි පංචශීලය අඛණ්ඩව ඔබ ආරක්ෂා කරන්න. ඔබේ ජීවිතේ ලොකු පිළිසරණක්, රැකවරණයක්, ආරක්ෂාවක් ලැබෙනවා පංචශීලය ආරක්ෂා කරනකොට. ඒ අතර ශ්‍රද්ධාව දිනන විදිහට හැකිතාක් කටයුතු කරන්න. බුදු දම සංඝ කියන ත්‍රිවිධ රත්නය කියන අතිශය ගෞරවයෙන් කටයුතු කරන්න. ලෝකේ බොහෝ දෙනෙක් මේ තෙරුවණින් ඔබව අයින් කරන්න උත්සාහ කරන සමයක ඔබ ඉන්නේ. ඒ මාර පාර්ශික ධර්ම ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඔබ කිසිවිටකත් ඒ බුද්ධ රත්නය, ධර්ම රත්නය, ආර්ය මහා සංඝ රත්නය තුලින් ඔබ ඉවත් වෙන්නට එපා. මේ ත්‍රිවිධ රත්නය තුල අඛණ්ඩව ඔබ විශ්වාසය පවත්වාගෙන ඉන්න. ඔබේ ජීවිතේට හානියක් වුණත් ඔබේ සසර ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. ඔබ සසර ජීවිතේ රැකවරණයක් ලබාගත්තු කෙනෙක් විදියටයි මේ ජීවිතේ නිමවටපත් කරන්න. එනිසා මේ තෙරුවන අපේ ජීවිතේට ආලෝකයක් කරගනිමින් අඛණ්ඩව මේ දහම තුල ඉදිරියට ගමන් කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට සියලු ශක්තිය, වාසනාව, නිරෝගී භාවය, දිගාචර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්නතුනි, අද මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආ උතුම් පුණ්‍ය ඵලය අප නමින් මියගිය ඥාති හෝ දනුමෝදන්ව සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගිය ඥාතින්ට පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ උතුම් පුණ්‍ය ධර්මයන් දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් රැකදෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආ වූ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් ඔබ අප හැම දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියේ චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ වඩ වඩාත්ම සත්‍යයෙන් සැනසීමෙන් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මේ උතුම් කුසලයට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූල උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා බයං පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙ